කියන දේවල් පොළොවට ගිහින සෑහෙන කාලයක් යනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට. ආ සංවර්ධනය පිළිබඳ කිසිම වග විභාගයක් නැතුව කරගෙන ගිය සංවර්ධන කටයුතු නවත්තලා ඒවට දැන් දීවන්නේ නැ සමහර ඒවට. ඒ රැකියාවල හිටපු කම්කරුවෝ, පෙදරේරුවෝ, මේසන් බාස්ලා, වඩු කාර්මිකයෝ වාදී කොට ඇති සියලු දෙනා ගෙම රැකියාව ලහිමි කරලා බරපතල ලෙස ආර්ථිකය වටලා දැන් මේ සංවර්ධනය ගොඩ ගන්න බැරුව ඉන්නේ මේගොල්ලන්ට. ඉතින් ඒකින්ද දැන් හිඟමනේ යනවා ෆෝර් සිටි එක ආයි පටන් ගන්න අනේ පටන් ගන්න කියලා චීනට ගිහිල්ලා කපුල්ලේව කරනවා. කයිවාරු ගහපු අය. චීනට ඕනේ ඕනේ විදියට නටන්න දෙන්නේ නැහැ. චීනට නෙමෙයි මේවා අයිති මේවා මෙහෙමයි අපි කරන්න ඕනේ. මේ රාජපක්ෂලා කාපුවා අපි කණ්ඩ දෙන්නේ ඔය ආදිවාසීන් කියලා දැන් ආයි කියනවා රාජපක්ෂලා කාපුවා කතාව කාපල්ලේ. අපිත් කාපු කියලා. එහෙම තමයි දැන් යන්නේ. දැන් සංවර්ධනය කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ. ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට මාරු වෙන්නේ. බෝඩ් ලයින්ල පාටයි මුණයි තමයි මාරු වෙන්නේ.